2013 වසරේ 3 මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ ගැන්වේ කියලා දුන්නේ මනුෂ්‍යයාගේ හිත පිළිබඳව හිතේ දර්ශන සම්පත්තිය සම්මා දිට්ඨිය ඇති කරගන්න ක්‍රමවේදය. අද අප කියලා දෙන්නේ ලෝකේ බහුතරයක් හිත ගැන නෙමේ පොත ගැන. බොහෝ ආගම් කියලා දෙන්නේ පොත ගැන. පොතේ මෙහෙම කියලා තියෙනවා, දෙවියෝ මෙහෙම කියලා තියෙනවා, පූජකයා සාස්වරය මෙහෙම කියලා තියෙනවා කියලා පොත් ගැන කියලා දෙනවා. ඔය පොත් ගැන ඉගෙන ගැනීම ඒව පොත්වලටම සීමා වෙනවා. හිත ගැන ඉගෙන ගත්තොත් ඒක පොතකට සීමා වෙන්නේ නැහැ, තමන්ගේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙනවා. එනිසා ඔබ අධ්‍යයනය කළ යුත්තේ පොත් නොවේ, ඔබ අධ්‍යයනය කළ යුත්තේ ඔබේ සිතයි. මා හිතන්නේ ඔබ සෑම සියලු දෙනාම බොහෝ විට හිත අධ්‍යයනය කරන්න ඕන කියලා කල්පනා කළේ නැහැ. මොනවද අපි අධ්‍යයනය කළේ? පොත්. පොත් අධ්‍යයනය කරනවා. ඊළඟට අපි දන්න දේවල් පොතටම ගලපලා බලනවා. ඒක තමයි ලෝකයට වරදෙච්ච තැන. සිත කියන ධර්මතාවය බොහොම ජීවමාන දෙයක්. ඔබට දැනෙන දෙයක් නැහැ කියන්න බෑ කිසි දෙයක්. ඒ නිසා ඒවට විසඳුම් සපය ගන්න ඕන. ඕනම කෙනෙකුට තරහ යනවා නම්, බය හිතෙනවා නම්, තිංගේ සිතේ ස්වභාවයල් කාටත් තියෙනවා. තමන්ගේ හිත තමන්ට පාලනේ නැත්තම් එහෙමනම් අපි මේ බුදුදහම ඉගෙන ගත යුතුමයි, තේරුම් ගත යුතුමයි. හැබැයි ප්‍රචලිතව තියෙන බුදුදහම නම් නොවේ. මොකද ප්‍රචලිත තියෙන බුදුදහමත් ගලපන්නේ පොතට. එහෙම පොතට ගලපල ජීවිත අවබෝධ කරගන්න බැහැ. ජීවිතයට ගලපල බලන බුදුදහම එකතු කරගන්න ඕන. ඔබේ හිතේ ඔබ දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ, බය, මාන, ඊර්ෂ්‍යා ඔය තියෙන තැන නම් හොඳට දන්නවා. පහළ වෙලත් තියෙනවා. ඒවයි හිතේ ඉපදිලා තියෙන ඕන තරම් ඕන වෙලාවල් වල. එහෙත් ඔබේ හිතේ අර නිර්වාණය කියන ධර්මතාවය ඉපදුනේ නෑ. පෙර අත්දැකීමක් වෙලා තිබිලා නෑ. එහෙනම් අදටත් පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු බවට පත් වෙනවා. ඒ නිර්වාණ ධර්මය පෙර නොවැසූ ධර්මයක් බවට පත් වෙනවා. කෙටියෙන්ම කියතොත් ඔබට අවශ්‍ය වන්නේ ඔබේ හිස මත, හිත මත තියෙන මේ බර, එහෙම නැත්නම් දුක් කැට ටික පසකින් තබන්න. ඒකට තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඒකයි දුක් නැති කරගන්න ප්‍රතිපදාව. ඉතින් ඔබ එක එක විදියට මනස මෙහෙයවල බැලුවා දුක් නැති කරගන්න. ඒ වගේම ජීවිතේ විවිධ තීන්දු තීරණ අරගෙන බැලුවා දුක නැති කරගන්න. ඒ වුණාට ඒ වැඩේ හරි ගියේ නෑ. මිනිස්සුත් එහෙමයි. නොයෙකුත් භාවනාවල් කරනෝ, නොයෙකුත් ඇදහිලි කරනෝ, යාඥාවල් කරනෝ අපේ දුක නැති කරලා දෙන්න කියලා. ජීවිතේ පුරාම කළත් ඔවුන්ට එකෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ. ඔවුන් අසරණව දුක්බරව ජීවිතේ නිමා කරනවා. ඒ නිසා පින්නතුන්ට අවශ්‍ය කරනවා සැබෑවින්ම මේ දුක් නැති කරන ප්‍රතිපදාව කුමක්ද කියලා තේරුම් කරගන්න. මුලින්ම ඔබගේ ඇස කන නාසය දිව ශරීරය කියන්නේ කුමක්ද, එහි ක්‍රියාකාරීත්වය යනු කුමක්ද කියලා මනාව වටහා ගන්නට යුතුයමයි. ඒ වගේම හිතට ඇතිවන විවිධ කම්පන, ලෝභ, ద్వේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා ආදී කොට ඇති නොයෙකුත් මානසික කම්පන වල ඇති යථාර්ථය හඳුනාගත යුතුයි. ඒව පහළ වෙන වෙලාවට ඒ වේගයට හසු වෙන්නේ නැතුව ඒ වේගය ඇතිවීමට හේතුකාරක මනාව හඳුනාගත යුතුයි. සාමාන්‍ය මිනිසුන් තුළ හිතේ චිත්ත වේගයක් ඇති වුණාම මිනිසුන්ගේ පුරුද්ද ඒ වේගය වාචික ස්වරූපයකින් ඒ වේගය ඇති කරපු කෙනා කෙරෙහිම පළ කිරීම. නමුත් දාර්ශනිකයෙකු විසින් සිදු කරනු ලබන්නේ ඒ වේගය ඇතිවීමට හේතුකාරක කුමක්ද, කවරක්ද, ඇයි මා සිත තුළ එවැනි වේගකාරී ස්වභාවයක් හටගත්තේ කියන කාරණය ගැන විමසුන් නුවණින් බැලීමට හොඳ අවස්ථාවක් කරගන්නවා. එනිසා අපේ පින්නතුන් සිත ගැන හොඳ අවධානයෙන් අවබෝධාත්මකව යමක් ඉගෙන ගත යුතුය, දියුණු කර ගත යුතුය. සමස්ත ජීවිතේ පුරාම ඇතිවෙච්ච නැතිවෙච්ච ගලාගිය වෙනස් වෙච්ච මේ මනසේ තියෙන අපූර්වත්වය කිම කියන අදහස මුල් කරගෙන සිංහාවලෝකනයක් කරන්න, ආපස්සට හැරිලා බලන්න වර්තමානයත් අතීතයත් සිතේ ඇතිවන පෙරලිකාරීත්වය පිළිබඳව සමස්ත අවබෝධය ඇති කරගෙන ඒ අවබෝධයට ඒ සිතේ ස්වභාවයට උදාහරණයක් එක් කරන්න ටික වේලාවක් නිහඬව සිත පිළිබඳව, සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව, අතීතයේ සිට මේ වර්තමානයේ දක්වාම සිදුවන චිත්ත විපර්යාසයන් පිළිබඳව ඇතිවීම නැතිවීම හා වෙනස් වීම, හැඬීම් වැළපීම් හා සතුටු වීම, ප්‍රමෝද වීම ආදී කොට ඇති සමස්ත ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරින් හඳුනාගෙන උදාහරණ දක්වන්න ටික වෙලාවක් අතීතාවර්ජනය කරන්න, එහෙම නැත්නම් සිංහාවලෝකනය කරන්න ටික වෙලාවක් නිහඬව සම්සුන්ව. හොඳයි, අපි මතක් කරමු අපේ පින්වත් මැදිතුමන් කිව්වා මේ උෂ්ණත්වය වගේ කියලා කිව්වා. මුලින්ම සිත උපමා කළා, කියන්නේ වරක සීතල වෙනවා, වරක උණුසුම් වෙනවා. ඔව්, උණුසුම් වෙනවා යම් ආකාරයකට මේ කාලගුණ ස්වභාවයක් වගේ කියලා කිව්වා. ඊළඟට අපේ මහත්මයා කිව්වා සිත දිය විලක් වගේ වෙලාවකට පිරිලා ඉතිරිලා යනවා, තවත් කාලයකට හිඳිලා යනවා නේද, තවත් කාලයකට මේකේ දිය පල් වෙලා තියෙනවා, තවත් කාලයකට ඉතාම පිරිසුදු පවිත්‍ර ජලය තියෙනවා, ඒ වගේම ලස්සන මල් පිපෙනවා, ඒවායි පර වෙලා යනවා, දිය විලක් වගේ කියලා කිව්වා. අපේ ඊළඟ තවත් මහත්මයෙක් කිව්වා විදුලි සරක් වගේ, කියන්නේ හෙන විදුලි, විදුලි කොටනවා වගේ ෂණිකෝම හටගෙන යම් කිසි ක්‍රියාදාමයක් සිද්ධ වෙලා අතුරුදහන් වෙනවා. හටගත්තේ කොහෙද දන්නේ නැහැ, ඒක ඉවර වුණේ කොහෙන්ද කියලා දන්නෙත් නෑ. අගක් මුලක් හොයන්න පුළුවන් කමකුත් නෑ. විදුලි සරක් වගේ වේගයක් කියලා කිව්වා. ඊළඟට අපේ මහත්මා ප්‍රකාශ කළා, මොකද්ද කිව්වේ? කාලගුණේ වැස්ස වගේ කාලයකට හොඳටම වහිනවා, තවත් කාලයකට පායනවා, තවත් කාලයකට විවිධ විපර්යාස ස්වභාවයන් ඇති කරනවා. මෙන්න මේ කාලගුණේ වගේ තමයි හිතත් කියලා කිව්වා. අපේ ඊළඟ අපේ පින්වත් මෑණියන් වහන්සේ නමක් කිව්වා, විවිධ ඇට වර්ග පුරවලා තියෙන මල්ලක් වගේ මේකේ හැම වර්ගයේම එක එක දේවල් මේකේ තියෙනවා කියලා කිව්වා. උදාහරණයක් දුන්නා. ඊළඟට අපේ මෑණියන් වහන්සේ කිව්වා, හා පුවල් නමක් වගේ කිව්වා. ඒ වගේම නෞකාවක් වගේ කිව්වා. මේක විවිධ ප්‍රදේශයන් ගැඹුරු මුහුදවල් සරල රළ ඔය ඕන හැම මුහුදක්ම පසු කරගෙන මෙහෙවගෙන යන නෞකාවක් වගේ කියලා කිව්වා. විවිධ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙනවානේ. විවිධ බාධක බඳගෙන යන ස්වභාවයෙන් යුක්ත නෞකාවක් වගේ කිව්වා. ඒ වගේ උදාහරණ අපිට හම්බ වුණා. ඊට පස්සේ උදාහරණයක් තවත් කිව්වා, කූඩැල්ලන් වගේ කාර්මුණක් අතහැරලා තවත් අරමුණකට මේ පිවිසෙනවා කියලා කිව්වා. මේ උදාහරණ සියල්ලම හරි නෙවෙයි. ඒ කාලේ ලැබිච්ච උදාහරණ අනුවත් තියෙනවා මේ පෙන පිඩක් වගේ කියලාත් උදාහරණ එනවා. පෙන පිටක ස්වභාවය මොකද්ද? බලන දිය වැටෙන තැන මෙහෙම පෙන පිඩු හට ගන්නවා. එක එක පෙන පිඩු වල ස්වභාවය එක එක ආකාරයයි. සමහර පෙන පිඩු ටිකක් ඈතට ගිහිල්ලා පුපුරල යන්නේ. සමහර පෙන පිඩු ඉතා සමීපයේම නැති වෙනවා. සමහර පෙන පිඩු ඒ අසලම ටික වෙලාවක් රැඳිලා තිබිලා නැති වෙනවා. ඉතින් පුදුම මේ වෙනස් ස්වභාවයක් ගන්නවා පෙන පිඩෙන් පිඩට. හැම පෙන පුබුලෙන් බුබුලටම වෙනස් ලක්ෂණ ගන්නවා. ඉතින් ඒ නිසා උපමා කළා හිතත් මෙන්න මේ වගේ ස්වરૂප ගන්නවා. අපිත් එහෙමයි. සමහර සිතුවිලි ඉපදිලා නැති වෙලා යනවා. සමහර සිතුවිලි බොහොම දීර්ඝ කාලීනව ඒවා බලවත්ව පවතිනවා. අර එක පෙන බුබුලක් ඈතට ගලාගෙන යනවා වගේ, පා වෙලා යනවා වගේ. සමහර ඒවා මේ මොහොතේ ඇති වෙවි, නැති වෙවි යනවා. ඉතින් සිතත් ඔය වගේ කියනවා. ඊළඟට තව උපමා කරලා තිබ්බන් සිත මොන වගේද කියලා, මේ කුරු හරක් කියලා අර ඉන්නෝ ටිකක් කොට හරක් જાතියක්. ඔය හරක් පොරවලට ගන්න ගොම්පොර කියලා. අන්නේ සත්තු, ඒ සත්තු හරි දරුණුයි. හරිම මේ ව්‍යාකූල සතෙක්, එක විදියක ඉන්නේ නෑ. මේ හරි දරුණු ස්වභාවයක් තියෙනවා. හේ කරන්න, පාලනය කරන්න හරි අමාරුයි. ඉතින් සිතත් අන්නේ වගේ කියලා එදා බුද්ධ කාලයේදී උදාහරණ දක්වලා තියෙනවා සිතත් ඒ වගේ. නමුත් අපි සිත ඥානවන්ත මිනිස්සෙක්ගේ සිත අරගෙන දමනය කරනවලු අශ්වයෙක් වගේ. හොඳට දමනය කළ අශ්වයෙක් ගත්තහම කිසි කරදරයක් නැතුව මෙහෙවගෙන යන්න පුළුවන්. හොඳට දමනය කරලා හොඳ හස්ති රාජයෙක් අලියෙක් ගත්තහම හොඳට පිටමත යන්න පුළුවන් මිනිස්සුන්ට කිසි හිරිහැරයක් නැහැ, කරදරයක් නැහැ. ඒ වගේ මේ හිතත් තමන්ට නතු කරගන්න කියන කාරණේ කියලා දුන්නේ බුදුහාම. නතු කරගන්න තමන්ගේ හිතට නතු කර. ඒ නිකන් නතු කරගන්න බෑ. ලොකු විද්‍යාවක් තියෙනවා. දැන් අශ්ව දමනය කරන්න ලොකු විද්‍යාවක් තියෙනවා. අලි දමනය කරන්න මේ අපිට ගිහිල්ලා ඉගෙනගෙන මේ අලි දමනය කරන්න යන්න බෑ, ගුටි කාලා මැරේ. ඒ විද්‍යාව අරගෙන යන්න ඕන, ශාස්ත්‍රය අරගෙන යන්න ඕන. අලි දමනය කරන ශාස්ත්‍රයක් තියෙනවා. ඒ ශාස්ත්‍රය ඉගෙනගෙන යන්න ඕන. ඒ වගේ ඔබේ හිතත් දමනය කරන ශාස්ත්‍රයක් තියෙනවා. ඒ ශාස්ත්‍රය නැතුව ඔබ හිතත් එක කටයුතු කරන්න ගිහිල්ලා හිත දමනය කරගන්න බෑ. ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕන. අන්නේ ශාස්ත්‍රය තමයි අපි මේ ක්‍රමානුකූලව ඉගෙන ගන්නේ, අධ්‍යයනය කරන්නේ. හිත මමයි, මම හිතයි කියන එක වෙන් වෙන්න ඕන. හිත කියන්නේ වෙන කෙනෙක්, මම කියන්නේ වෙන කෙනෙක්. ඒක දෙන්නෙක් ඇටේද බාරගත්තා. නිරන්තරයෙන්ම දෙන්න සාකච්ඡා කරගෙන කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා කියනවා. ඒ නිසා හිතේ පීඩනය මමයි කියලා හිතන නිසානේ එකපාරට උද්වේග කරව නැගී සිටින්නේ. තරහ ගියව ගමන් එළියට එන්නේ දරස් ගාලේ ඒකයි. නැත්තම් විමසුන් නුවණින් බලනවා මොකද මේ රිදුම ඇති උනේ. ඇයි මේ රිදීම මට ඇති වෙන්නේ කියලා බලනවා. බලලා ඒ රිදුම් ඇති නොවන විදිහට මනස මෙහෙවා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතයි හිතමමයි කියලා හිතන්නේ නැත්තම්. බොහෝ දෙනෙක් එහෙම හිතාගෙන ඉන්නවා. ඒ නිසා හිතේ හොඳ සංවේදී ගුණ තනන්න තනන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කළාට තනා ගන්න බැරි නිසා කම්පණයෙන් ජීවත් වෙනවා. හිතේ එහෙම සුන්දරම මානසික ස්වභාවල් තනලා තියන්න බෑ මේ සමාජය තුල. අපි කැමැති පරිදි සිදුවෙන දේවල් අපේ කැමැත්තට සිදුවෙන දේවල්ම නෙමෙයි මේ ලෝකේ තියෙන්නේ. විවිධ ස්වરૂපයි. නානත්ත කාය නානත්ත සංඥා වලින් යුක්තයි. විවිධ වචන. අපි හිතුවට අපේ හිත සැනහෙන විදියටම මිනිස්සු කතා කරන්න ඕන කියලා එහෙම කතා කරන්නේ නැහැ. එහෙම ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්නට ඕන කම්පණය නොවේ ඉන්න. අපිට මුහුදේ නෞකාවක් පදවන්න උමනා වුණාම අපි කියනවා මුහුදේ රළ නැති වේවා කියලා නෞකාවක් දානවා. රළ හටගත්තාම අපි මුහුදත් එක්ක තරහ වෙනවා. ඉතින් ওই වැඩේ හරියන වැඩක්ද? නෑ, ගැලපෙන්නේ නෑ. අපි නෞකාවක් අපි හදන්න ඕන රළවලට ඔරොත්තු දෙන්න. මුහුදේ රළද නැති වේවා කියලා අදිෂ්ඨාන කරනවට වැඩිය හොඳයි මුහුදේ රළවලට ඔරොත්තු දෙන නෞකාවක් හදන්න ඕන. ඒ වගේ මේ සමාජයේ මිනිස්සු ප්‍රිය වචනම කතා කරත්වා කියලා හිතන එකත් අර මුහුදේ රළ නැති වේවා කියලා හිතනා වගේ වැඩක්. ඒක කෙරෙන්නේ නැහැ මේ සමාජය තුළින්. ඒ නිසා ඔබ ඔබේ මනස තනනවා මේ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අටලෝ දහමේ කම්පණය නොවන නොසැලෙන මනස හදාගන්න. ඒක තියෙන්නේ බුද්ධිමේ දර්ශනයක් මත තියෙන. මේ වචනයක් මමේ කියලා ගත්තාම ඒ වචනයට අර්ථයදී ලබා දීලා ඒ වාචික උපාදානයක් සිද්ධ කළාට පස්සේ තමයි අපේ මනස ඒ වචනයට අනුව සැලෙන්න පුරුදු වන්නේ. එනිසා වචනයක් කියන්නේ කුමක්ද? වචන අර්ථයක් කියන්නේ කුමක්ද? සංකල්පයක් කියන්නේ කුමක්ද කියලා හොඳට තේරුම් කරගන්න ඕනේ. එතකොට මේ වචනයට මේ විදිහේ නිර්වචන ලැබුණේ කෙසේද? ඒ නිර්වචන මම මගේ කරගත්තේ ඇයිද? ඒවා තුලින් මා කම්පණය වන්නේ කුමකටද කෙසේද කියලා තමන් තේරුම් කරගන්න ඕන. අවිච්ඡා පච්චය සංඛාරා සංඛාර පච්චය ආදී වශයෙන් මේ පටිච්ච සමුප්පාදයේ ගොඩනැගෙනවා. මනස හැදෙන විදිය උතන කියලා දුන්නේ සසර හැදෙන විදිය නෙමෙයි. මනස හැදෙන විදිය පටිච්ච සමුප්පාදේ කියලා දෙන්නේ. දැන් නිවන වහන්න ශාසන ඉතිහාසයේ කරපු යම් යම් බුද්ධිමය ආක්‍රමණ තුලදී ඔබ විකෘති කළා. ඒක නිසා නිවන වටේ ඇවිද ඉන්නවා නිවන හොයාගන්න බැරි වෙන විදිහේ ප්‍රශ්නයක් ඇති කරලා ගියා. එස අපි තේරුම් කරගන්න ඕන මනස හිතට ගැළපෙන ජීවිතයට ගැළපෙන. ඉතින් නොයෙකුත් නොයෙකුත් මනෝභාවයන් තියෙනවා, දෘෂ්ටි තියෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ගේ දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය. සම්මා දෘෂ්ටිය කියන එකටත් ඔය ධර්මය විකෘති කරපු අය දැම්මා සම්මා දිට්ඨියටත් දෘෂ්ටියක් හැදුවා. සම්මාදිටියට තව දෘෂ්ටියක් හැදුවා. ඉතින් සම්මාදිටියට සමනය වූ දෘෂ්ටි ඇති, එහෙමත් නැත්නම් සත්‍ය වූ දෘෂ්ටි ඇති තැනට දෘෂ්ටි තියෙන්න බෑනේ. සම්මාදිට්ඨිය තුල දෘෂ්ටි තියෙනවා නම් ඒක සම්මාදිට්ඨි නෙමෙයිනේ. තේරෙන විදිහට අපිට කියන්න පුළුවන් සමනය වූ දෘෂ්ටි ඇති. දෘෂ්ටි නැති කියන එක නෙමෙයි සම්මාදිට්ඨි කියන්නේ, දෘෂ්ටි විසුද්ධිය. හිටි විසුද්ධිය. ඉතින් දැනට අපි ඉගෙනගෙන තියෙන විදිහට නම් ඒකට දෘෂ්ටියක් දාලා තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි කියලා දෘෂ්ටියක් දාලා තියෙනවා. සම්මාදිට්ඨිය කෙනෙක් දකින්න ඕන. ඒකට නිර්වචන දෙන්න පුළුවන් කමක් නැහැ. නිර්වචන ලබා දුන්නොත් ඒක තවත් දෘෂ්ටියක් බවට පත් වෙනවා. සම්මාදිට්ඨියට උදාහරණ දක්වන්න බෑ. උපමා දක්වන්න බෑ ලේසි. අමාරුයි, අපහසුයි. මොනවද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ? කිසිම දෘෂ්ටියකින් තොරව ලෝකය දෙස, සිත දෙස, වචන දෙස, ජීවිතය දෙස, සියල්ල දෙස බැලීම. දැන් ඔබ අර ඉන්ද්‍රිය ඥානය ඒකට බද්ධ කරලා කෙලින්ම දෘෂ්ටිය කියන එකට පොම්ප කරනවා. අර ඉන්ද්‍රිය ඥානයේ තියෙන සියලු දැනුම, ඒ දැනුම එතනින් ලැබුණට පස්සේ ඒ දැනුමට අනුව තමයි ලෝකෙ දිහා බලන්නේ. දෙයියෙක් ඉන්නවා කිව්වොත් ඉන්නවා, නෑ කිව්වොත් නෑ. මේ ලෝකෙ මැව්වේ මල පෙරේතෙක් කියලා කිව්වොත් ওই මල පෙරේතය අදහනවා. ඒ ලෝකෙ හැටි ඒ මොනවාද? ආගම් ලෝකේ තියෙන 800ක් විතර. ඒ 800ෙම එක එක භූතයෝ, යක්ෂයෝ, මල පෙරේතයෝ, දෙයියෝ ඈඳලා තමයි හදලා තියෙන්නේ. ඒ ඔක්කොම තම තමන්ගේ අභිප්‍රායන්, අදහස්, සංකල්ප ඉෂ්ට කරගෙන ඉස්සරහට තමන්ගේ හැඟීම පතුරවා ගන්න, ආකල්පේ පතුරවා ගන්න කරපු වැඩ. කෙනෙකුට වීරයෙක් වෙන්න හිතෙනවනේ. විවිධ කාලවලදී එක එක වීරයොන්ට එක එක තත්ත්වේ වීරය වෙන්න හිතනවා. කෙනෙකුට සූරසර්දියල් වෙන්න හිතනවා. කෙනෙකුට එක එක විදිහේ චන්දි වෙන්න හිතනවා. අහිංසක මිනිස්සු වෙන්න හිතනවා. මහා උගතුන් දාර්ශනිකයෝ වෙන්න හිතනවා. ඒ කාලෙත් එක එක අයට එක එක දේවල් හිතුණා. ඒ හිතිච්ච අනුව තමයි මේ විදිහට හැදුවේ. මේ ලෝකේ පහළ වෙලා තථාගතත්වය පෙන්වපු එකම ශාස්ත්‍රූන් වහන්සේ කවුද කියලා ලෝකේ විද්‍යාඥයෝ දාර්ශනිකයෝ දන්නවා. ඒක මම කියන්න ඕනේ. මම කිව්වොත් එහෙම බෞද්ධයෙක් නිසා කියනවායි කියලා කියයිනේ. ඒ නිසා මම කියන්නේ ඒක විද්‍යාඥයෝ දාර්ශනිකයෝ දන්නු. මේ තථාගතත්වය මේ හරි මධ්‍යස්ථභාවයේ ඉඳගෙන කියන මධ්‍යස්ථභාවය කියලා කියන්නේ මේ මිත්‍යා දෘෂ්ටිකයයි සම්මා දිට්ඨිකයයි දෙකටම අහු වෙන කතා කරනවා කියන එක නෙමෙයි. මධ්‍යස්ථභාවය කියලා කියන්නේ මැදහත්ව කියලා කියන්නේ සත්‍ය කතා කිරීම කියන එකයි. ඒ වැනතෝ මේ හැම ආගමකම හිතරේ දෙන්න නැතුව එන්න කතා කළයි කියන එක නෙමෙයි. ඒ නිසා අවිද්‍යාව ගැන පැහැදිලිවම කතා කළා බුදුරජාණන් වහන්සේ. තාම හොඳින් කතා කළා. ඉතින් ඒ තථාගතත්වයට පිවිසෙන්න ඕන. තථාගතත්වයෙන් බලනකොට මේ ලෝකයේ දිහා කිසිම ගැටලුවක් නැහැ. මේ කම්පන ඔක්කොම තියෙන මතවාදයක් නිසා. ඇයි මතවාද තියාගන්නේ? අනවබෝධය, අනවබෝධය, අනවබෝධය. හිතලා බලන්න, මේ මගේ ඉඩමයි කියලා හිතාගෙන ඉන්නවා. ඔබට ඇති ගෙදරක් වෙනසක් ඇති ඉඩමක් ඇති, මේ ඉඩම මාගේ කියලා. මං කියන්නේ මේ හිතාගන්න එපයි කියන එක නෙමෙයි. එහෙම හිතන්න කමක් නැහැ. හිතාගෙන ඉන්න ඒ චින්තනයේ තියෙන තැනකොට හිතට අහන්න හරි. දැන් ඔයා මේ ඉඩම මගේ කියලා හිතන්න පුරුදු වෙලා අවුරුදු දැන් 40ක් වෙනවා 50ක් වෙනවා. හරි. මේ 50ට කලිනුත් මිනිස්සෙක් මං වගේම හිතාගෙන ඉන්නේ නැතිනේ මේ ඉඩම මගේ කියලා. ඒ මිනිස්සයාත් අවුරුදු 100ක් හිතාගෙන හිටියයි කියමුකෝ. ඊටත් කලින් මිනිස්සෙක් මේක මගේමයි කියලා හිතාගෙන ඉන්නේ නැතිනේ. ඔව්. මේ විදියට අපි යනෝ රජ කාලේ දක්වාම යනවා. ලෝකේ බිහි වූ කාල සමයන් වලටම යනවා. පෙර බුදුවරුන්ගේ සමයටත් යනවා. ඒ කාලෙත් මිනිස්සෙක් මේක මගේ කියලා හිතාගෙන මං වගේම ඉන්නේ නැති. ඉතින් ඒ මිනිස්සුන්ට දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ දේ මෙහෙමනම් දැන් මටත් වෙනවනේ. දැන් බලන්න අර ශූන්‍ය හැඟීමට අනවබෝධයේ අවිද්‍යාත්මක හැඟීමට මොකද වෙන්නේ කියලා බලන්න දැන්. ඔය විදිහට හිතාගෙන යනකොට මොකද වෙන්නේ? අරක උණු වෙලා යනවා. අරක දුර වෙලා යනවා. ඒකට හිතට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ අඥාන කම්පනයක්. මෝඩ කම්පනයක් තමයි මම මේ හිතේ තියාගෙන ඉඳලා තියෙන්නේ කියලා ඒක නැති වෙලා යනවා. තේරෙනවානේ? අන්න එහෙමයි විද්‍යාව උපදවනකොට අවිද්‍යාවේ බලය වේගය මිනිස්යා ඇතුළෙන් දුර්ලන්නේ. ඒක පෙන්නුවේ නැත්තම් යන්නේ නැහැ. පෙන්නන්න ඕන. හෑ දැන් අපි හිතාගෙන ඉන්නෝ මේක මගේ ශරීරයේ කියලා බොහෝම අගයෙන් හැම කෙනෙක්ම අල්ලගෙන ඉන්නෝ. බොහෝම හිලින් තදින් අල්ලගෙන ඉන්න පිරිසකුත් ලෝකේ ඉන්නෝ. පිරිමිත් ඉන්නෝ, කාන්තාවත් ඉන්නෝ, හැමෝම ඉන්නෝ. ඒ තුලින් ඔහු හෝ ඇය විඳින්න වේදනාවක්. කොණ්ඩේගෙන කම්පාවටපත් වෙනවා. හමගෙන පාටගෙන කම්පාවටපත් වෙනවා. සවත්තු දෙක මේස් එක කලිසමගෙන පුදුම විදියට කම්පාවටපත් වෙන මේ මොකද? අවිද්‍යාව. මේ මොහොතේ හුස්ම ගනිමින් අහන්න ඕන. නොදුන්නොත් මොකද වෙන්නේ? හුලා හුස්ම ගන්න. ඔබ තනියෙන් මමේ කියලා හිතනෝ ඒක හරි අසාධාරණයි කියලා වායුගෝලය තීරණය කරන ඔබට අද සිට හුස්ම ගැනීමට මා වාතය නොදෙමි කියලා. මොකද වෙන්නේ? අනේ සමාවෙන්න වාත රාජයහනන් වහන්ස දේවා දෙවියනි අනේ මට දෙන්න උස්ම ගන්න කියලා ඉල්ලන්න එනවා. හරි. ඊළඟට අපි තනියෙන් මමේ කියලා හිතනවයි කියලා මේක මගේ කියලා හිතනවයි කියලා මේ ජලය තීරණය කරනවා. අද ඉඳලා මා ඔබට ජලය නොදෙමි කියලා. මොකද කියන්නේ? අනේ මේ ජල දේව රාජයන් වහන්සේ ඔබ නැතුව මට ජීවත් වෙන්න බෑ. ජලයට හිගුත් දෙන්න. ඊට පස්සේ ඔබ මමේ කියලා තනියෙන් හිතන නිසා ආහාර කියනවා. මේ මහ පොළොවේ ආහාර මහ පොළොව කියන මම දෙන්නේ අද ඉඳලා ඔබ ආහාර. ඔබ තනියෙන් මමේ කියලා හිතන්නේ මොකද කියලා අහනවා. ආහාර නොදී ඉන්න වර්ජනය කළොත් එහෙම කියනවා. අනේ ආහාර මට ලබා දෙන්න මං අද ඉඳලා මම මට විතරක් නෙමෙයි ඔබටත් අයිති කියලා මං හිතන්නම් කියලා පුරුදු වෙනවා. ඊළඟට මහ පොළොව කියනවා ඔබ තනියෙන්ම මමේ කියලා හිතන නිසා මම මගේ මහ පොළොව ඔයාට පය ගහන්න දෙන්නේ නැහැ අද ඉඳලා කියලා. එතකොට මොකද වෙන්නේ? අනේ සමාවන්න මහ පොළොව මම අද ඉඳලා හිතන්නම් ඔයාටත් මාව අයිති කියලා මට පය ගහලා ඉන්න දෙන්න කියලා. දැන් හරි එකවරම ඉල්ලනවා. හරි ඔයගොල්ලන්ගේ දේවල් හරයි අරයි යනවා. මගේ දේ විතරක් මට ඉතුරු වෙද්දා આવි කියලා. මොනවද ඉතුරු වෙන්නේ? මොනවද ඉතුරු වෙන්නේ? බලනකොට සිහිනේ විතරයි තිබිලා තියෙන්නේ. ආකල්පේ විතරයි තිබිලා තියෙන්නේ. සිහිනේ විතරයි. ඕකට කියන්නේ මරීචිකං කියලා. සංඥා මරීචිකං. මේ සංඥාව මිරිඟුවක් වගේ කියලා උපමා කළා. මිරිඟුව තුල පේන දේ නැහෙනේ. ඒකයි. ඒ නිසා අපේ ජීවිතේ වලට දැනෙන දේ නැහැ. පැහැදිලිද? දැනෙන දේ නැහැ. ජීවිතේට අපිට පේන දේ, දැනෙන දේ ජීවිතේ සැබෑව තුල නැහැ. ඒ නිසා සංඥා මරීචිකං. මිරිඟුවක් වගේ. මිරිඟුවේ මොනවද පේන්නේ? ජලය. ජලය. ඇත්තෙන්ම මේ එක ස්ථානයක මේ මහර්ගම ප්‍රදේශයේදී වාහනේ නතර කරපු තැනකදී මම කිව්වා මේ පාර හරහා විශාල ජල ප්‍රමාණයක් ගලාගෙන යනවා. මම හිතුවේ නල බට කැඩිලා ඉතින් වරින් වර ජලය ගලාගෙන යන තැන් තියෙනවානේ. මං හිතුවේ මේ බල නල බටේකින් කැඩිලා මේ වතුර මේ ගලාගෙන යනවා පාර හරහා කියලා. මම කිව්වා මේ ජලය අපරාධය අර බලන්න විශාල ජල ප්‍රමාණයක් පාර හරහා යනවා මේව දන්නේ නැද්ද මේව හදන්නේ නැද්ද කියලා කතා කර කර ඉඳලා පොඩ්ඩක් ඉස්සරහට ගියා. මොකක්වත් නැහැ පාරේ. බලනකොට මේ තිබිලා තියෙන්නේ මොකද්ද? තද මිරිඟුවක් තිබිලා තියෙනවා. එතන ඒ පල්ලමක් වගේ කොටසක් තියෙනවා. ඒ කොටසට වෙනවම ගලාගෙන යනවා වගේ පෙනුණා. ඒකයි. ඒ වගේ ස්වභාවයක් තියෙනවා මේ මිරිඟුව තුල. එහෙම ශක්ති ස්වභාවයක් තියෙන. මොනවද මේ යන්නේ? අවිද්‍යාත්මක සිහිනේ බලවේගය යන්නේ. අවිද්‍යාත්මක සිහිනේ බලවේගය යන්නේ. එහෙම ශක්තියක් තියෙනවා. දැන් මේ පැත්තේ ඉඳලා හයියෙන් හුවක් කිව්වහම අර ලිහිණි ගල කියලා එකක් තියෙනවා ශ්‍රීපාදයන් දෙන්නේ. ලිහිණි ගලද කියලා ඕ. ඉතින් ඒක ඒ ගලට ගිහිලා හයියෙන් කෑ ගැහුවාම ඒක එකෝ ඇහෙනවා. නැවත දෝංකාර දෙයලා ඇහෙනවා. එතකොට මේ සද්දයෙන් කවුරු හරි එව්වද නැහනේ. ස්වභාවික ක්‍රියාවලිය. එතකොට ශක්තියින් තුලින් ශක්තියින් ප්‍රතිනිර්මාණය වෙවි, චක්‍රානුකූලව අලුත් වෙවි. මේ මනස සංසාරයෙන් සංසාරට යන බලයකුත් තියෙනවා. ඒ ශක්තියින් වලින් ශක්තිය නිර්මාණය වීම නිසායි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි තුල ඇතිවන කම්පණයම තමයි අපි සංසාරයෙන් ගෙනියන්නේ. සංසාරයෙන් ගෙනියන්නේ. මනසේ ක්‍රියාවට ප්‍රතිඵලයක් හැටියට තමයි සංසාරේ ලැබෙන්නේ. එතකොට අපි මනස තුල ප්‍රාර්ථනා කරන දේ තමයි සසරදි ලැබෙන්නේ. අපි ප්‍රාර්ථනා කරන්නේ කුමක්ද කියලා මනස අඳුනගන්නේ අපි කරන කියන සිතන පතන දේ අනුව. මානව සත්‍යයක් තියෙනවා. ඒ මානව සත්‍ය ඕනෑම සතෙකුට දැනෙනවා. සමන්ට විරුද්ධවාදී සතෙකුට කොටන ස්වභාවය තියෙන්නේ මිනිස්සු ළඟ විතරක්ද? නෑ, තිරිසන් සතුන් ළඟ තියෙන බල්ල බලලොත් එහෙමයි. හා මුවොත් එහෙමයි, කුටි වලසුත් එහෙමයි, කාක්කොත් එහෙම, කුරුල්ලොත් එහෙම. විරුද්ධවාදී කෙනාද කොටනවා. ඒ වගේම දුර්වලයා පාගගෙන යන ස්වභාවය, දුර්වලයා මසට ගන්න ස්වභාවය සත්තු ළඟත් තියෙන මිනිස්සු ළඟත් තියෙනවා. ඉතින් බෞද්ධයොත් වෙලාටත් වෙලා තියෙන එක තමයි. බෞද්ධයොත් ඉදිරියේදී මස් කරාගෙන ගනිවි බෞද්ධය දුර්වල ජාතියක් වුණා. බෞද්ධයන්ටත් අං එන්න ඕන, දල එන්න ඕන, නිය එන්න ඕන ඉස්සරහදී. එහෙම આવුත් රැකිලා ඉන්නවා අනිවාර්යෙන්. මොකද ඒක ඇති කරගනී කියලා අපි විශ්වාස කරනවා. මොකද බුදුහාමුදුරුවෝ මේ රට තමයි ශාසනය පිහිටන රට කියලා කිව්වේ. ඒ නිසා ඉදිරියේදී බෞද්ධයෝ අර නියපොතු කපන එකක් නැහැ, ටිකක් නියපොතු අවාගෙන ඉඳීවි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකේ ගැටලුවක් නැහැ. දුටු ගැමුණු රජුරුවත් කිව්වේ මා කිසිදු මිනිසෙක් මැරුවේ නැහැ. නොබලමි මේ නපුරයි නැති කලේ කියලා. දෙකල්ල කිව්වේ තුමා එහෙමයි. මං කිසිම මිනිසෙක් මැරුවේ නැහැ. මං නපුර නැති කලා විතරයි. මට මිනිස්සු මරන්න ඕමනාවක් තිබ්බේ නැහැ කියලා. ඒ නිසා සද්භාවයෙන් එසේ ක්‍රියා කරන්න පුළුවන්. මේ ජීවිතේ මේ කැඳහැලියක් කරගන්න ඕනේ නැව. නියම බෞද්ධෙක් වෙන්න ඕනේ කියලා. ඒක හොඳට මතක තියාගන්න. සම්මුතිය වෙනම කතාවක්. කැඳහැලියක් වෙන්න ඕනේ නැහැ. මොහොම ශක්තිමත් ජීවිතයක් දර්ශනයක් තුළ ඉඳලා මේ නිවන් දකින්න පුළුවන්. එතකොට නිවන් දකින්නට උවමනා කරන්නේ මේ මානසික ස්වභාවයේ ගලාගෙන යන ක්‍රමයට වඩා වෙනස් විදියකට යොමු කරනවා. මනසේ ස්වરૂපයම අරගෙන භාවිතා කළා හරියන්නේ නැහැ. ලෝකයේ බුදුරජාණන් වහන්සේ බිහි වෙන්න කලින් භාවනා වර්ග නිර්මාණය වුණා. ඒ භාවනා වර්ග ඔක්කොම නිර්මාණය වුණේ මනස ගලාගෙන යන පැත්තටම එහාපත් කරන්න පමණයි. අපි දන්න සිද්ධියක් තමයි හොඳ අරමුණක යම්කිසි ස්වභාවයක මවාගෙන හිටියොත් එහෙම ඒ තුලින් හිතේ ඒ ස්වභාව ලක්ෂණ ඇඟ පුරාම දුවන්න පටන් ගන්නවා. එතකොට එතනින් ස්වභාව ආස්වාදයක් ලැබෙනවා. හැබැයි අපි සුබයි කියලා නියම කරපු කරුණක් වෙන්න ඕන අපි මතකයට ගන්න. එතකොට අපේ ඒ ස්වභාව ලක්ෂණ අපි තුල මැවිලා අපේ හිත යහපත් අන්දමට ඇති වෙනවා. ඒකයි ස්වභාවය. නමුත් බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ මනස කියන ස්වභාවයේම පෙරලි පෙරලි ඉන්නවට වැඩිය හොඳයි මට ලෝකෝත්තර වෙන්න ඕන, ලෝකයෙන් එතර වෙන්න ඕන. ලෝකයෙන් එතර ස්වභාවය මට අත්දකින්න ඕන. කොහොමද මම මේ මනසින් මේ දුක් රැසින් එතරවන්නේ කියලා කල්පනා කළා. ඉතින් එහෙම කල්පනා කළා අපේ බෞද්ධයෝ වගේ මේ හැම දෙයක්ම පිළිකුල් කළේ නැහැ. උන්වහන්සේ තේරුම් ගත්ත මේ පිළිකුලක් කියන්නේ මනෝභාවයක්. පිළිකුල කළ වැඩක් නැහැ. පිළිකුල කියන්නේ මනෝභාවයක්. එහෙනම් නිකන් ඉන්න ඕන. ඒත් මනෝභාවයක්. එහෙනම් මොනව හරි කරන්න ඕන වෙනස් වෙන්න. ඒත් මනෝභාවයක්. දැන් අපි කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානවල අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට නේව සංඥානා සංඥායතනෙට තල්ලා ආයි මුලට ඇවිල්ලා අට්ටික සංඥාව තල්ලා කසීන භාවනාව යොදලා ආලෝක සංඥාව උපදවාගෙන මොකද්දෝ ජරමරයක් කියන නිවන් දකින්න. ඔය ජරමර වලින් නිවන් දකින්න බෑ. උන්වහන්සේලාත් මෝඩකමින් අන්ධකාරකමින් රැවටිච්ච නිසා මුලා වෙච්ච නිසා කියන දේවල් හිතාමතා වරද්දනවා නම් නෙමෙයි. ඒ නිසා උන්වහන්සේලාට අපි සානුකම්පිතව අනුකම්පා සහගතව කියනෝ දන්න නැත්නම් ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. බොහොම ආදරෙන් කියන්නේ. ඉතින් මේ අපේ රටේ තියෙන මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ බොහෝම උනන්දුයෙන් සද්ධාවෙන් තුරුණුවන් කරේ නිවන් මඟ හොයන කෙනෙක්. මුළු මැසිමම තියෙනෝ රෙදි මහන්න මුළු මැසිමම තියෙනෝ උන්වහන්සේ ළඟ. හැබැයි ඉදිකට නැහැ. ඉදිකට නැති වුණොත් රෙදි මහන්න බෑ. ඒ කුඩා දේ දන්නේ නැති වුණාම එතනින් එහාට නික්මෙන්න බෑ. අපිට යම් කිසි යෝජනාවක් කළොත් ආරාධනයක් කළොත් මං ගිහිල්ලා උගන්වනවා කියලා දෙනවා. මේ ධර්මය කියන්නේ මොකන්ද කියලා. එහෙමනම් මේ අකාලික ස්වභාවයට තමන්ගේ මනස ගෙන යන්න උත්සාහවත් වෙන්න ඕන. ක්‍රියාව ඉක්මවන්න ඕන. අවුත් ලෝකේ තියෙන අනිත් ඕන භාවනාවක් ක්‍රියාවට වැටෙනෝ. ක්‍රියාව ඉක්මවන්න. දිත්තේ දිට්ඨමත්තන් කියන්නේ ක්‍රියාව ඉක්මවනෝයි කියන එක. එහෙම නැතුව මේ දැකලා පිළිකුල් කරලා අයින් කරනෝයි කියන එක නෙමෙයි. එතකොට පිළිකුල ඉතුරු වෙනවනේ. ඉතුරු නැතුව නිදහස් වෙන්න ඕන. අශේෂ විරාග නිරෝධ වෙන්න ඕන. අශේෂ කියන්නේ ශේෂය නෑ. ඒ වැඩ පිළිවෙලකට එන්න ඕන මිසක් ඇටකොටු මල මිනි ඔළුවේ මවාගත්තයි කියලා හිතේ මවාගත්තයි කියලා නිවන් හම්බ වෙන්නේ නෑ. අශේෂ විරාග නිරෝධ වෙන්න. අශේෂ විරාග නිරෝධ වෙන්න නම් ඔක මනසට තේරෙන්නේ නෑ. පුහුදු මනසට තේරෙන්නේ නෑ. කල්යාණ මිත්‍රය අත දෙන්න ඕන. අර ගඟේ ගහගෙන යන මිනිස්සෙකුට ලණුවක් විසි කරනවා වගේ වැඩක් පෙතලා තියෙන්නේ. ලිඳේ වැටිච්ච මිනිස්සෙට ගොඩට එන්න ලණුවක් කඹයක් දෙනවා වගේ වැඩක් පෙතලා තියෙන්නේ. ලිඳේ වැටිච්ච මිනිස්සෙට අල්ලගන්න මොකක්වත් නෑ. ඈ අල්ලගන්න මොකක්වත් නැති නිසා ලණුවක් දෙන්න. දැන් ඔබත් ඉන්නේ කොහෙද? ඒ අල්ලගන්න මුකුත් නැති තැනක ගහගෙන යනවා. ගොඩ දෙන්න බැරි විදිහේ ළිඳක වැටිලා ඉන්නවා. මොනවද මේ ඉන්ද්‍රයන් පහ නැවෙති? ළිඳත් අපි වැටිලා ඉන්නවා. ඔබ අල්ලන්නේ මේ ඉන්ද්‍රයන් හය වැටෙනෝ ආයෙ ළිඳට. ඉන්ද්‍රයන් හයෙන් එකක් අල්ලපු ගමන් ආයෙ ඉතින් ළිඳේ. වැඩක් නැහැ. ඉතින් අපිට පිටින් එකක් හම්බ වෙන්න ඕන මේ ඉන්ද්‍රයන් හයෙන් තොරව එකක් හම්බ වෙන්න ඕන. හම්බ වුණාද එහෙම එකක්? ගොඩ එන්න. මොකද්ද මේ ඉන්ද්‍රයන් හයෙන් තොරව හම්බ වෙන කඹේ? පුබ්බේ අනනොසුතේසු ධම්මේසු කියන්නේ ඕකට. ඕක නොතේරෙනවා තමයි. තේරෙන්නේ නැති හැම දෙයක්ම අපබ්‍රංශයක් කියලා විසිකරන්නේ මෝඩ ජනයා. නොතේරෙන ගම්බීර කරුණු ඕන තරම් ලෝකේ තියෙනවා. මට ඕව හරියන්නේ නැහැ, මට ඕව තේරෙන්නේ නැහැ කියලා ගම්වල මිනිස්සු අයින් කරලා දාන්නේ නැහැ. යම් යම් දේවල් එහෙම අයින් කරලා කාමීය මිනිසෙක් වෙන්න එපා. නොතේරෙන දේ අධ්‍යයනය කරන්න. ගෙඩිය උඩ වැඩි කියලා කෑ ගහන්න එපා. අත පොඩ්ඩක් දිග මදි කියලා කියන්න. පුරුදු වෙන්න. මේසු කියන්නේ එහෙමනේ ගහ උස වැඩි කියලා නේ කියන්නේ අත පොඩ්ඩක් දිග මදි කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ අඩුව කියන්නේ. කියන්නේ එකත් ගයි ගයි වැරද්ද. තමන්ගේ අඩුව කියන්නේ. තමන්ගේ නොතේරෙන කම. එහෙනම් අපේ මනස අපි යොමු කරගත යුතුයි මේ ඉන්ද්‍රයන් හයෙන් එහා යම් ධර්මතාවයකට. හොඳයි, ඉන්ද්‍රයන් හයෙන් එහා ධර්මතාවයකට ඔබ පිවිසෙන්න බලන්න. ටික වෙලාවක් මනසින් ඒ පිවිසුම ඔබට ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉන්ද්‍රයන් හයෙන් එහා පිවිසුමකට ඔබ ලංවන්න පිවිසෙන්න. නිහඬ බව තරම් සොඳුරු, ලස්සන, ප්‍රියමනාප, මනස්කාන්ත වචනයක් තවත් ලොව නැත. නිහඬ බව කියන එක තුළ තියෙන ලස්සන කිසිම වචනයක නැහැ. කිය පුදුම ලස්සනක් තියෙනවා. බොහෝ දෙනාට පිටින් නිහඬ වෙන්න පුළුවන්. ප්‍රශ්නේ දෙන අභ්‍යන්තරයෙන් නිහඬ වෙන්න බැරි කමනේ. අභ්‍යන්තර නිහඬතාවයත් ඇති වුණොත්, බාහිර නිහඬතාවයත් ඇති වුණොත් ලෝකේ පුදුමාකාර සොඳුරු මිහිරි මනස්කාන්ත තැනක්. මේ ලෝකේ තියෙන සැබෑම සොඳුරු බව ලස්සන දුටුවේ බුදුරජාණන් වහන්සේ. ඇයි? ඇහි කටු නැහෙනේ. සමහර අය කියන්නේ ඒගොල්ලන්ගේ ඇස්වල කටු ගහනවා වගේ කියලා. අද ලෝකයේ ආගම් වලට බෙදිලා, ජාති වලට බෙදිලා, පුජ්‍යල වේද හදාගෙන, පුජ්‍යල මත හදාගෙන, පුජ්‍යල දෘෂ්ටි හදාගෙන මේ මොකද්ද වෙන්නේ? සැනසෙල්ල නැහැ මිනිස්සු ළඟ. මම නම් කිසිම ආගමකට තනහා කරන්නේ වෛර ගන්නන්නේ නැහැ. කිසිම ජාතියකට කොනසට වෛර කරන්නේ නැහැ, තනහා කරන්නේ නැහැ. ඇයි කරන්නේ නැත්තේ? ඒගොල්ලෝ හරි වැඩ කරන නිසාද? නෑ, ඒගොල්ලෝ වැරදිම වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වැරදි වැඩ කළායි කියලා මගේ සැනසෙල්ල මට විනාශ කරගන්න බෑ. ඒ නිසාමම එසේ ක්‍රියා කරනවා. නමුත් මම මෙසේම සිටිය යුතුයි කියලා මට තීරණයකුත් නෑ. මං එසේ නොවේ මෙසේ විය යුතුයි කියලා තීරණයකුත් නැහැ. ඕමනා වෙලාවට වෙනස් වෙන්න ඕනේ කියලා තීරණයකුත් නැහැ. කෙටියෙන්ම කියතොත් කිසිම තීරණයක් ගන්න නැතුව ඉන්නවා. ස්වභාව ධර්මය තුලින් අවශ්‍ය වෙලාවට අවශ්‍ය වන ආකාරයට යහපත් සත්‍යවාදී ක්‍රමවේදයකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස ඒක ස්වභාව ධර්මයේ තුලින් සිද්ධ වෙයි. මගේ තීරණයක් නැහැ. ඒ කියන්නේ පුජ්‍යල මත නැහැ. පුජ්‍යලයා කියන්නේ මටනේ, මමනේ, හැම කෙනාගේම මම තමයි පුජ්‍යලයා. ස්ත්‍රී පුජ්‍යලයක් හැටියට, පිරිමි පුජ්‍යලයක් හැටියට ඉන්න මේ පුජ්‍යල මත නිසා තමයි කම්පණය. ඇයි මේ මම කියන සංකල්පය අතහරින්නේ නැත්තේ? මම කියන සංකල්පය අතහැරියොත් මෙයා හිතනවා එතකොට සතුටු වෙන්න කෝ කෙනෙක්? කෝ සතුටු වෙන්න කෙනෙක්? මගේ ඉඩමට, මගේ කාර් එකට, මගේ දරුවන්ට, මගේ යාළුවට, මගේ මහත්තයට, මගේ නෝනට අයිතිකාරයෙක් කියන කෙනෙක් ඕ මගේ ළඟ මම නැති වුණොත්. ඉතින් අපි ඒ වෙලාවට අහන්න ඕනේ මේ මමගෙන් ඔබට ඔය හැම දෙයක්ම අතහරින්න වෙනවා. ඔබේ ඔය තියෙන්නේ හීනයක්, ඕක සංකල්පයක්. කොච්චර තදින් ඔබ අල්ලගෙන හිටියත් තව ඔබට අවුරුදු 50ක් 100ක් අල්ලගෙන ඉන්න බෑ. මෝඩයා කියලා කියන්න ඕන. එතකොට මහරය දැනගන්නව මාව අඳුනගත්ත කියලා. අන්න එතකොට මේ මාරය පලා යනවා. එදායේ රහතුන් සාකච්ඡා කළේ ඔන්න ඔය මාරයත් එක්ක, වෙන කෙනෙක් එක්ක නෙමෙයි. ඔය මාරය පිටත් ඉන්නවා. ඒක තමයි ස්වභාවය. දැන් මට ගිහි කාලේදී මට මගේ මාරයා දුන්න අභියෝගය තමයි ඔයා ලංකාවේ උසම ගොඩනැගිල්ල අයිතිකාරයා බවට පත් වෙන්නේ. දැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයක ගමන් කරොත් තාම ඉහළම තැනක් තමයි ඒ රටේ තියෙන ඉහළම ගොඩනැගිල්ල අයිතිකාරයා. දැන් සමහර රටවල මේ වෙනකොට ලෝකෙත් තරංගේ ලෝකෙත් බලන්නේ තට්ටු කීයක් හරි තරවටින් එකක් හදන්න. මරත් කියනවා ඔයා මේ රටේ තියෙන උසම ගොඩනැගිල්ල හිමිකාරයා නේ. එතකොට මම මාරයට කිව්වා හරි ආට ඔය හිතේ වේගින් ওই ගමන ගිහිල්ලා අවුරුදු කීයකින් ඕක හදන්න පුළුවන්ද? ආ ඔයාට අවුරුදු 55 60ක් වෙනකොට හදන්න පුළුවන්. එතකොට මම මාරයට කියලා දුන්න මාරය ඕක හදන්න මං හරියට වෙලාවට කන්නේ නැතුව බොන්නේ නැතුව රෑ දවල් බලන්නේ නැතුව මහන්සි වෙනවා. ඒ නිසාම මගේ ශරීරය දුර්වල වෙලා තියෙනවා. අවුරුදු 60ක් වෙනකොට මට ලෙඩ ගොඩක් හැදිලා. එතකොට තා 20 ජීවත් වෙයි. කොහෙද මං ජීවත් වෙන්නේ? හෑ 65 වෙනේ තට්ටුවේ ඇඳක. එතකොට පල්ලෙහා බැංකු තියෙනවා, හෝටල් තියෙනවා, මේ විවිධ දේවල් තියෙනවා. ඒවයි මිනිස්සු පාටි දානවා, නටනවා, කනවා, බොනවා. ඔබට මොකද හිතෙන්නේ? ඔබට ඉරිසියා හිතෙනව නේද? ඇයි මං හද පොඩ නැගිල්ල අර කොල්ලෝ නටනවා මට ඇඳින් බහ ගන්න බෑ. ඈ ඉතින් බලනෝ කිසි තේරුමක් නැහනේ. අවසානයේ තුඹසක් හැදු වේයක් වගේ නේ. ඒකේ නයි පොළොංගු ඇවිල්ලා පදිංචි වෙනවා. තමුසෙ මහන් තියෙනවා. මං ඔහොම පෙන්නලා තමයි ওই හිත ගලවගෙන මහනෝනේ. නැත්තම් දීලා තිබ්බ ව්‍යාපාරික ඉලක්කයක් තමයි මට මගේ මනස දීලා තිබ්බේ. ඇත්ත වශයෙන්ම මේ හැකියාවල් තිබ්බා. ව්‍යාපාරික හැකියාව තියෙනවා, මන් ළඟ තියෙනවා, අදත් තියෙනවා. ඒ ඔබටත් ඒ වගේ නොයෙකුත් දේවල් දීලා තියෙනවා. තියෙනවා. ඒකයි වැඩේ. මේ මනස එක කතා කරන්න ඕන. හොඳම දේ ජයග්‍රාහී දේ. නිවැරදිම දේ ඔස්සේ ඊළඟට මනස මෙහෙයවීමේ හැකියාව ලැබෙනවා. ලෝකෙට අපි නීති දාන්න හොඳ නෑ. ඔයා මේක කරන්න හොඳ නෑ, මේක කරන්න හොඳ නෑ, මෙහෙම ඉන්න මෙහෙම ඉන්න කියලා හොඳ නෑ. එක් එක් වයසවල් වල, එක් එක් ස්වභාවල් වල, එක් එක් කාලවල් වල, එක් එක් ස්වરૂපයන් තුන අත්දැකීම් විවිධයි, විෂමයි. ඒකේ කාලයටත් ඉඩ දෙන්න ඕන. දැන් අපිට මේ වගේ ගැඹුරු ධර්මයකට හුඟකම් දෙන්න කියලා කිව්වනම් මගේ වයසේ අවුරුදු 14දී 15දී මම මේ අයින් වෙවි. අපි සමහරලාට අපි අවුරුදු 15දී 16දී හාමුදුරුවෝ දැක්කහම මේ පොඩ්ඩක් මග අරිනවා. ඇයි මග අරින්නේ? හාමුදුරු බයින යොබ්බණය කියලා. යොබ්බණය කියන්නේ යෞවනය කියන එකයි. ඈ යවන විදියට ඉන්න නිසා හාමුදුරන්ට මුහුණ දෙන්න පුළුවන් මට්ටමට කලසීම ෂර්ට් එක කුණ්ඩේ නැති නිසා මග ඇරලා ඉන්නවා. ඒ කාලේ මෙහෙම චින්තනයක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ ඒ කාලේ සතුටු වෙන්නේ ලස්සන කලිසමක් ඇඳලා සපත්තු දාලා ෂර්ට් එකක් ඇඳලා කොණ්ඩේ ලස්සනට හද හදා ගිහිල්ලා තමයි සන්තෝෂ වෙන්නේ. ඈ මොටෝ සයිකලයක් බයිසිකලයක් පැදගෙන ගිහිල්ලා තමයි චන්දියා වගේ සන්තෝෂ වෙන්නේ. දැන් අද හිනයි. ඒ ජීවිතේ දිහා බලලා අද හිනා යනවා. හැබැයි දා ඒවකට සමාජය ඒව පිළි අරගෙන ඒවට තැනක් තිබ්බා. අදත් තියෙන්නේ. නේ මස් පිඩු වලට ෂෝට් ඇඳුමට ඩෙනිමට සපත්තු වලට දැනක් තියෙනවා. ඒ සපත්තු ඔළුවේ තියාගත්ත මිනිස්සු. ඇඳුම් ඔළුවේ තියාගත්ත මිනිස්සු. නමුත් අපිට වටිනාකමක් නැහැ. මට නම් අමීර් ඛාන් පේන්නේ, සල්මන් ඛාන් පේන්නේ පුංචි අත දරුවෙක් වගේ. නේද? පොඩි කාලේ පොඩි ළමයි පුංචි දේවල් වලින් සතුටු වෙන පුංචි අත දරුවෝ වගේ දාර්ශනික මට්ටමෙන් බැලුවාම ඒගොල්ලෝ පේන්නේ. ප්‍රඥාව විතරම් මොහු පුරා නොගිය පිරිස. ඔබට අවශ්‍ය කරලා තියනවා දැන් මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න. නිදහස් වෙන්න ඔබ මාර්ගය දන්නවා. නමුත් ඒ බරත් අරගෙන ඔබට ඉගිල්ලෙන්න බැරි කමක් තමයි තියෙන්නේ. බර වැඩි ඉගිල්ලෙන්න බෑ. නැවක් හරි බර වැඩි වෙලා ඉගිල් මේ ගිලෙන්න ගියොත් එහෙම මොකද කරන්නේ? හා කොච්චර වටිනවද මොනවද කියලා බලන්නේ ඔය උඩ තියෙන පෙට්ටි ටිකක් දානවා මූදට. ඒව රක්ෂණ ක්‍රමයකින් හරි මොනවා හරි ක්‍රමයකින් හරි ගෙවයි මොකක් හරි යඩපිලිවෙලක් හදා ගන්නවා. කොහේ ඒගොල්ලෝ ගෙවනවා ඒකට වටිනකම. කිසි කතාවක් නැහැ දාන බිම මූදට දානවා. ගිලෙන්න ගියා. ඒකේ ඔච්චර වටින දෙයක් තිබ්බත් ඒගොල්ලන් ප්‍රශ්නයක් නෙමෙයි වෙලාවට. ඒ ඉතින් නැව බේරගන්න එපා. මොන නැවම ගිලෙනවනේ. ඒ වගේ මිනිස්සු ජීවිතේ ගිලෙන්න යනකොට ඒක තමයි කරන්න තියෙන්නේ. අතහරින එක නෙමෙයි ප්‍රශ්නේ. අල්ලගෙන මේව ඉන්නේ ඇයිද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් හැබැයි ඔබ දන්නවා මේ ආනන්ද හාමුදුරුව කියලා දෙන අතහැරීම අපූර්ව අතහැරීමක් කියලා. ගැටීම කියන එක නෙමෙයි ඔබ ඒකට ද්වේෂ කරනකොට මම කියන්නේ ඒකට ඔබ අතහරිනවා කියලා. මම කියන්නේ ඔබ ඒක තවත් ආකාරයකින් අල්ලා ගන්නවා කියලා. තවත් ආකාරයක මනෝභාවයක් කියලා. මෙතන අපි අතහරින්න ඕන වස්තුවක් භාණ්ඩයක් දීපලක් නෙමෙයි. මනෝභාවයක් අතහරින්න තියෙන්නේ. ඒ නිසා ඔබ වස්තුවට නෙමෙයි ද්වේෂ කරන්න ඕන. භාණ්ඩයකට දේපලකට නෙමෙයි ඔබ කාරණයකට පුජ්‍යලයකට නෙමෙයි ද්වේෂ කරන්න ඕන ඔබේ මනෝභාවය. මනෝභාවය කියන එක සලකන්නේ අර වස්තුවට තමයි අපි එරෙහි වෙන්නේ. අපිට ඕන වස්තු වලින් සිත විමුක්තිගත කරන්න නෙමෙයි අපිට ඕන චේතෝ විමුක්තියක් ඇති කරගන්න. චේතනා විමුක්තිය වස්තුන් ඈත් කරලා විමුක්තියක් ඇති කරගෙන වැඩක් නැහැ. ඒ නිසා ඔබ අතහැරීම කියන එක පුරුදු කරනවා නම් ඒ අතහැරීම පුරුදු කරන්න ඕන නෝන මහත්තයා දරුවෝ ඉඩම් කඩම් දේපල ඇඳුම පැළඳුම මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒව සම්මුතියක් වහි තිබුණාවි. ආකල්පේ විනාශ කරන්නේ බුදුරජාණන් වහන්සේට රජපුටුවත් එකයි ගල්තලාවත් එකයි. එතෙන්ට මනස හදාගන්න උත්සාහ කරන්න අපි උවමනා නැහැ. අර මනෝභාවය ඉවත් කළාට පස්සේ මානසික රැවටීම ඉවත් කළාට පස්සේ ඒක කිසි ගැටලුවක් නැහැ. මේ මානසික ආකල්පයන් නැති වෙන. අපේ රටේ මිනිස්සු මෙහි මේ පාරයන ගිහිල්ලා මේ කොස් ගෙඩියක් කපලා කොස් මඳුළු ටික විකුණලා කීයක් හරි හම්බ කරගන්න ඕනේ කියන අදහස නැහැ. ලැජ්ජයි. හැබැයි පිටරටවල් වල ගිහිල්ලා මල් වැටවල් කපනවා, පාරවල් සුද්ධ කරනවා, කාණු සුද්ධ කරලා මේ ඇවිල්ල කාර්ය කියනවා. ගොඩාක් අය ඉතාලියේ ගිහිල්ලා ජොබ් එකක් කරනවා කියන මොකද්ද කරන්නේ ජොබ් එක කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම කරන්නේ ක්ලීනින්. ආ ජොබ් එකක් කරනවා, ජොබ් එකක් කරනවා විතර කීයකටවත් කියන්නේ නැහැ ජොබ් එක මොකද්ද කියලා. හැමෝම නෙමෙයි සමහර. ඉතින් මොන වුණත් මං කියන්නේ ඒක ලංකාවෙත් ඉතින් කළාම මොකද වෙන්නේ? දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේත. දෘෂ්ටි වලින් නිදහස් වීම තරම් නිදහසක් තවත් කොහෙද? බෝ අල්ලල බැඳලා දාලා තියෙන දෘෂ්ටි. ඒ දෘෂ්ටි නිකම්ම නෙමෙයි, ඒ දෘෂ්ටි මගේ ආත්මය කරගෙන. ඒ දෘෂ්ටි ආත්මය කරගෙන බලන්න, මේ ශරීරය ආත්මය කරගෙන, මේ පිරිමි බව ආත්මය කරගෙන, මේ ගැහණු බව ආත්මය කරගෙන. දැන් කිව්වොත් එහෙම ගැහණු අය කියන්නේ මහ මෝඩ ජාතියක් කියලා කිව්වොත් එහෙම ඔන්න ගැහණු අපිට කොහමද මොඩ කියන්නේ? ඈ ඒ පිරිමි මොඩ නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. අපි මේ ගැහණුයි කියලා ලොකු දෙයක් අල්ල ගන්නවා. මම කියන පිරිමි කියන්නේ මහා සට කපර ජාතියක්, පන්සලකට යන්නේ නැහැ, බණදහමක් අහන්නේ නැහැ, මම ජරා ජාතියක් කියලා කිව්වොත් කොහොමද හම්දන්නේ? එහෙම පිරිමින්න කියන්නේ පිරිමි නේද මේව කරලා තින්නේ කියලා ඒක බලනවා. පින්නතුන්ට කියන්න, ඔය කාන්තාව කියන නම හැදලා දෙනවනේ කාන්දම. ඇලෙන ස්වභාවයේ කියන ලක්ෂණය තියෙනවා කාන්තාව. ඉතින් කාන්තාව කියන ගුණය පිරිමිල්ලගත් තියෙනවා. ඉතින් ඒ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් නිදහස් වුණේ නැත්නම් හැම පිරිමියෙක්මත් කාන්තාවක්. හැබැයි ඕක කිව්වහම මේ මම බලලා තියෙන ඊළඟ භාවනා වැඩසටහනට පිරිමි දෙන්න තුන් දෙනෙක් අඩු වෙනවා. මොකද ඇයි ඉතින් කාටද තරහ යන්නේ නැත්තේ? පිරිමි අපිට කාන්තාවක් කියලා කිව්වහම කාන්තාවට නම් තරහ යන්නේ නැහැ. ඕගොල්ලෝ පිරිමියෙක් වගේ කිව්වට දැන් සන්තෝෂයක් දැනෙනවා. එනම් පිරිමින්ද කිව්වොත් ඔබ කාන්තාවක් වගේ කියලා ඔයගලන්ට රාජ්‍ය හිතනවා. ඇත්ත වශයෙන්ම මම ධර්මය අවබෝධ කරගන්න කාලෙත් මට ඌලන්නේම නැතුව තිබිච්ච වචනේ ඕක තමයි. එතෙන්දි කොච්චර හරි කියනවා ධර්මයේ නොදක්ක හැම කෙනෙක්ම කාන්තාවක් කියලා කියනවා. මට ඉතින් ඕක කාලා ඉන්න බෑ. ඇයි ඉතින් මම පිරිමියෙක් කියන හරි අභිමානය අල්ලගෙන ඉන්නේ, අදින් ග්‍රහණය කරලා ඉන්නේ අපි ශ්‍රේෂ්ඨයි කියලා. අපිට කරන්න බැරි වැඩක් නෑ කියන අදහසෙන්. ඉතින් ඕක නිසාම වෙන්නත් ඇති සමහර වෙලාවට මගේ විරිය දීරිය ශක්තිය දෙගුණෙන් තුන්ගුණෙන් වැඩි වුණේ. මට ඕක හරි මේ වේවැල් පහරක් කස පහරක් වගේ හරි තදින් වදින කාරණයක් බවට පත් වෙනවා, රිදෙනවා. දැන් ගොඩක් අය කරන්නේ රිදුනොත් එහෙම එතනින් ඒ අභියෝගය අතහැරලා දානවා. නමුත් ශක්තිවන්තයෝ අභියෝග එන්න ගමන අතහැරලා දාන්නේ, තව පොඩ්ඩක් දිරිය වැඩි කරලා තව ශක්තිමත් ජීර් එකක් දාලා ඉස්සරහට යනවා. දැන් අදින්න බැරි වාහන තියෙනවනේ, එවනම් ඉතින් මග ලගිනවා කොට තියලා යන්න වෙනවා. දිරිය තියෙන වාහනයක් නම් ගියර් එක තව ශක්තිමත් ගියර් එකකට මාරු කරලා ෆස්ට් එකට සෙකන්ඩ් එකට දාගෙන රේස් වැඩි කරලා යනවා. ඒ වගේ වෙන්න ඕන. තමන්ට අභියෝග ජීවිතේ හම්බුනොත් ශක්තිමත් ඉස්සරහට යන්න ඕන. දැන් ඔබ කොච්චර කැරකුණත් ඔබ කැරකෙන්නේ අර ගිරව කූඩුවේ කැරගෙනා වගේ. අර පැත්තට යනවා චාව් චාව් ගාලා කෑ ගහනවා, මේ පැත්තට එනවා ආයි චාව් චාව් කෑ ගහනවා, වටේටම දුවන කූඩු ඇතුළට හම්බෙන කෑමක් කනවා, කෑ ගගහ ඉන්නවා. ඔබත් ගිරා කූඩුවක් හා සමානයි. ඔබ ඔය ඉන්ද්‍රියන් හයට කොටු වෙලා තියෙන්නේ. ඔය ඉන්ද්‍රියන් හයෙන් විසින් අඤ්ඤමඤ්ඤ පත්‍යා අධිපති පත්‍යා ආරම්භන පත්‍යා වශයෙන් ඔබේ ඔය ඇතුළට දාන ආගම් ජාති වර්ග කුල මල කෑම ටික තමයි කකා ජීවත් වෙන්නේ. ඈ ඈ මුස්ලිම් කෙනෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? ක්‍රිස්තියානි කෙනෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? බෞද්ධයෙක් නිර්මාණය වෙන්නේ කොහොමද? අර හිර වෙච්ච කූඩුව ඇතුළට දාන කෑම අසරණ. එයාට ඒ කූඩුවෙන් එහා තියෙන ඉරුඟු ගහක් දකින්න යන්න බෑ. ඒ කූඩුවෙන් එහා තියෙන රටකජු මේ ගස්කජු කන්න එයාට යන්න බෑ. දුෂ්ටිගතයි. ඔබටත් වෙලා තියෙන, මට නම් වෙලා නැහැ. හැමෝටම තියෙන, මට මරත් වෙලා තියෙනවා කියලා එක මට කියන්න බෑ. සමාරාම් දුරනම් බලත් කියන ඔබයි මම හැමෝම ඉන්නේ එතන කියලා. මට මගේ පැත්තෙන් ඒක කියා ගන්න බෑ. මට අයිතියක් නෑ ඒකට. මොකද මම එතන හිර වෙලා නැහැනේ. ඒ නිසා මිනිසුන්ට වෙලා තියෙන්නේ ඔන්න අසරණ භාවය. ඒ නිසා ඔබ මිදෙන්න උත්සාහ කරන්නේ. කොතනින්ද ඔබ මිදෙන්න උත්සාහ කරන්නේ? වෙන ආගමකට, ජාතියකට, වර්ගයකට, ආකල්පයකට ඔබ දුස් කියන්න නෙමෙයි. ඔබ ඔබේ මනසින් නිදහස් වෙන්නේ කොහොමද කියලා බලන්න. මම මගේ කූඩුවෙන් මම නිදහස් වෙන්නේ කොහොමද කියලා බලන්න. හොඳට බලන්න ඔබට නිදහස් වෙන්න තියෙන පුළුවන් කොතනද කියලා බලන්න. දෘෂ්ටියකට නොපෙමින ඔබගේ මාවත සොයා ගන්න. දෘෂ්ටියකට පැමුණුණු මාවතකින් ඔබට නිදහස් වීමට මාක නිදහස් වෙන්න බැරිය. ඔබ දෘෂ්ටියකට නොපෙමුණුණු මාවත සොයා ගන්න. සංකල්පයකට නොපෙමුණුණු මාවත සොයා ගන්න. අන්තයකට නොපෙමුණුණු මාවත සොයා ගන්න. ඒ මාවත තමයි ඔබේ නිවීම සලසන මාවත. නිවීම කියලා කොහෙවත් එකක් නැහැ. නිවීම තියෙන දිහාවක්, තියෙන තැනක්, කයේද, මනසේද, එළියේද, කොතනද නැහැ. මේ ලෝකේ ඉන්ද්‍රිය විශේෂ පද්ධතිය තුල තියෙන දේවල් නම් එක එක තැන් අපිට කියන්න පුළුවන්. නුවර තියෙන්නේ මෙහි, ගාල තියෙන්නේ මෙහි, ඇහැ තියෙන්නේ මෙතන, කන තියෙන්නේ මෙතන කියන්න පුළුවන්. තරහේ ස්වභාවය මේක, හිතේ ස්වභාවය මේක. නිවනේ ස්වභාවයක් නැහැ. නිවන පිහිටි තැනක් නැහැ. නිවන හටගත් තැනක් නැහැ. නිවන නැති වෙන දෙයක් නැහැ. විශිෂ්ටයන් විසින් අවබෝධ කරගන්නා වූ කාරණය. මේක සූක්ෂම ධර්මයක්. මේක මේ ඔය සරල බාල බුද්ධියකට බෑ. සරල බාල බුද්ධියකට පුළුවන් ඉතින් විඳින්න. හැබැයි ජීවිතේ විඳින්න ඕන. විඳිලා විඳලාම තමයි විඳවන්න පටන් ගන්නෙ. විඳවන්න පටන් ගත්තාම මිනිස්සු මේ විඳවීම ඉක්මවා යන්න මාර්ගය මොකද්ද කියලා හොයන්න පෙළඹෙන්න ඕන. එහෙම නැත්නම් මේ මිනිස්සු ජීවිතේ පා වෙලා සිය දිවි හානි කරගන්න උමුතුවට පාත්‍ර වෙනවා. ලෝකයේ ගොඩාක් හොඳට ඉහළින්ම විඳෝපු මේ විඳින විඳෝපු මිනිස්සුන්ට ඒක වුණා. ඈ ලෝකයේ සුප්‍රකට නළු නිළියෝ මිය යන්නේ සමහරලාට උමුතුවට පත් වෙනවා. තුම්මාදයට පත් වෙනවා. ඒ දුක හෝ සතුට කියන දෙකම මිනිස්යාව පුදුමාකාර විදියට කම්පණයකට පිච්චීමකට පත් කරනවා. පිච්චීමකට පත් කරනවා. ඒ නිසා හදවතේ ලැබුම් ගන්න එපා. ඒක රුවල් කැඩී ගිය නෞකාවක් වගේ අතරමං වෙනවා. නිසි දිශාවට යොමු කරගන්න බැරි වෙනවා. රුවල් හරි ඇංජිම හරි කැඩිලා ගිය නෞකාවක එයාගේ වාහනේ යොමු කරගන්න බැරි වෙනවා. ප්‍රඥාවේ ඔබ ලැබුම් ගන්න, නුවණේ ලැබුම් ගන්න. එතකොට ඔබට පුළුවන්. රසවත් විදියට දැනෙන හැම දෙයක්ම ජීවිතේට රසවත් වෙන්නේ නැහැ. ඒක මිනිස්සු මේ ලෝකේ දැනගන්න ඕන දෙයක්. රසවත්ව කියලා මනසට දැනෙන හැම දෙයක්ම ජීවිතේට සසරට රසවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සසර පංචකාමිය ලෝකේ විස තැවුරුණු කේජු කෑල්ලක් හා සමානයි. රසවත් නමුත් විසයි. රසවත් විසයි. සොඳුරුයි විසයි. මිහිරි විසයි. මනස්කාන්තයි විසයි. ජීවිතෙත් අපිට හොයාගන්න හරිම අමාරු කාරණේනේ. මිත්‍රපති රූප හරි අමාරු හොයාගන්න. ටිකක් මනස ටිකක් සිතක් බලන්න පුළුවන් කෙනාට අහු වෙනවා. හිත බලන්න බැරි කෙනාට හරි තමයි. තේ මිනිස්සුන් නොයෙකුත් දේ අහිත අනර්ථය පවා කරන්නේ අසුබදායේ විදියට. දැන් කෙනෙක්ගේ හිතට බුදුදහම වැරදි කියන සංකල්පය පොවන්න ගියොත් එහෙම ඉතින් මේ මිනිස්සු කොහොම හරි බුදුදහම වැරදි කියන සංකල්පෙම දකිනවා. දවසක් මට කිව්වා මේ බුදුහාමුදුරුවෝ මේ විවාහ වෙලා හිටියා, ඒ නිසා ඒක ශාස්ත්‍රවරයෙකුට නොසුදුසුයි කිව්වා. මං කිව්වා දරුවෝ ඔයාගේ තාත්තත් ඒ වැරද්ද නොකර හිටියනම් තමයි හොඳ කියලා. ඒකට ඔයා අදෝක කියන්නේ නැහැ කියලා. ඉතින් කට උතර නැති වුණා. මං කිව්වා ඔයාගේ තාත්තා ඒ දේ නොකර ඉන්න තිබ්බේ කියලා. නේද? ඔයා දෙයිද කියන්නේ. කියන්නේ ඔයා වැරදෙන කරන්නේ කියලා. ඉතින් කට උතර නැහැ. ඒතරද සද්ද නැති වෙනවා. ඒ සරල මේ පොඩි දේවල් තියෙන අපිට කතා කරන්නවත් හිතෙන්නේ නැහැ වල. දවසක් කියන බුද්ධාගම කියලා තියෙනවා නේද? හඳේ හාවෙක් ඉන්නවයි කියලා. මම ගෝ බුද්ධාගම ගෝක තඳේ හාවෙක් ඉන්නවයි කියලා නැහැ මේ. ඉතින් අර හාවෙක් ඉන්නේ අර කියලා මම පෙන්නවා. හඳත් පායලා තිබුණා. ඊට පස්සේ කියනවා නෑ හඳේ හාවෙක් නෑනේ, ආවාට නේ තියෙන. මං කිව්වා ආවාට හරි මොකක් හරි එකක් හාවෙක් වගේ තියෙනවනේ කියලා. මං හෝ ඔයා මස් කන්න පුළුවන් හාවෙද්ද බලාපොරොත්තු නේ කියලා. ඔව්ලු. මම බලමු මේ මිනිස්සුගේ මොලේ කොහෙද තියෙන්නේ කියලා. ඈ අපි පොඩි ළමයින්ට පෙන්නලා දුන්නේ හාවෙක් වගේ හැඩයක් තියෙන නිසා හඳ හාව කියලා කිව්වා නිසා මේ මස් කන්න පුළුවන්. ඕකේ. ඉතින් අපිට ඔය මං කිව්වේ ලැජ්ජයි කතා කරන්න කියලා. අපි ලදරු මාසල ඉවත් ඔච්චර ප්‍රාථමික මට්ටමේ තර්ක වලට යන්නේ නැහැ. මේ ඔන්න ඔය වගේ පුරු තර්ක තියෙනවා. ඒත් තාසි මදි අපිට ඔය වගේ තර්ක කතා කරා. තේ සියලු දෙනාටම කියන්නේ මේ මනුස්ස භාවයෙන් අපි ඔක්කොම ඥාති. මිනිසත් භාවයෙන් අපි ඥාති. මම පුජ්‍යලයට එක්ක තරහ වෙන්නේ. මම පුජ්‍යල මතයත් එක්කයි ගැටෙන්නේ. මම පුජ්‍යලයට බොහොම ආදරෙයි. හේතුව අපි මිනිස්සුනේ ඔක්කොම මනුස්ස වර්ගය අපි. දෘෂ්ටියත් එක්ක ගැටෙනවා නිසා පුජ්‍යලයට එක්ක මානවයත් එක්ක මේ හඳ ගැස්මත් එක්ක ජීවිතෙත් එක්ක ගැටෙන්නේ. ඉතින් මුස්ලිම් අයත් එහෙමයි, කතෝලික අයත් එහෙම. අපි ඔක්කොඩෝම තියෙන්නේ මොකක්වත් ආගම ජාතියක් නැහැ. ඉපදුනා අවුරුදු 100ක උපරිමකට යටත් වෙලා නාහෙන් හුස්ම අරන් කටින් කාලා කනින් අහලා නිදාගෙන අවදි වෙලා මේ අවුරුදු 80 90 ගෙවලා දාලා හැමෝම මේ මහ පොළොවේ පස් වෙනවා. ඉතින් ඒ න්‍යායමයට ඒ ධර්මයට යටත් අපිට මේ ඇත්ත තෝරගන්න බුද්ධිය හුරගන්න උමනාවක් නෑ. මම බුද්ධාගමේ, මම මුස්ලිම්, මම කතෝලික කියලා මේක අල්ලගන්න එපා. මේ හැම දෙයකටම අපි ගරු කරමු නේද? අත්වාද පරවාද මේ ලෝකෙ තියෙන්නේ. මොකද අපි සත්‍ය ඉගෙන ගන්න ඕන. මම හිතන්නේ දාර්ශනික මිනිස්සුයෙකුට හැකියාව තියෙන ඕන අම්මා තාත්තා කළත් වැරද්ද වැරද්දක් කියලා කියන්නේ. මගේ ළඟ පොඩි කාලේ ඒක තිබුණා. සමහර වෙලාවට මට හැඟුණොත් එහෙම එතන අම්මා තමයි වැරද්ද කළේ කියලා කිව්වොත් එහෙම මම කියන එතෙන්නේ අම්මා කතා කළ විදිය වැරදි. එහෙම හරි නෑනේ. ඊට පස්සේ අම්මගෙන් ගුටි ගන්න වෙන්නේ මට. ඒ වුණාට ඒක එහෙම තමයි. මාතින් වුණත් එහෙමයි. වරදක් වුණොත් මට හරියට මේක තේරෙනවා නම් මේක මාතින් සිදුවෙච්ච වරද කියලා හරි මම පිළිගන්නවා. ඒක සමා වෙන්න. එහෙම නැත්නම් එයාට අලාභයක් නම් අලාභේ ගෙවන්න. මාත සිදුවෙච්ච වරද කියලා මේක පිළිගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. අන්නේ හැකියාව තියෙන්නේ අර සත්‍යයට ඉඩ දීලා හිතන මිනිස්සෙක් ළඟ විතරයි. එහෙම නැත්තම් උත්සාහ කරන්නේ තමන්ගේ ආගම, තමන්ගේ දෘෂ්ටිය, තමන්ගේ මතය, තමන් ගත්ත මතය, තමන් ප්‍රසිද්ධ වෙච්ච මතය ආරක්ෂා කරගන්න. දෘෂ්ටියක් කියන්නේ මහා කුණු ටැක්ටරයක්. ඕක කරේ තියාගෙන යනකම්, එල්ලගෙන යනකම් ගඳ ගන්නවා. නිදහසක් නැහැ. ඒ වෙනුවෙන් ලෝභ, ద్వේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා දහස් සංඛ්‍යාත අකුසල් කරනවා. ඉතින් දෘෂ්ටියක් නැත්තම් කුණු කඳ බිමින් තිබ්බා සුනීත වගේ තමයි. සුනීත ඔය කඳ බිමින් තියන්න කිව්වා. කුණු කඳ බිමින් තියලා කානුවට බහැලා මේ දරු කරගෙන ඉන්න වෙලාවේ කිව්වා ඔය කඳ බිමින් තියන්න කිව්වා. ඉතින් ඔය හැමෝමත් මොකද්ද කරන්නේ? කඳ අරයි යනවනේ. මොනවද අතීතය සහ අනාගතය කියන කද වර්තමානයේ කර තියාගෙන යන දණ්ඩේ. අතීත කුණු ටිකක් තියෙනවා මතකේද? අනාගත කුණු ටිකක් තියෙනවා එකතු කරන්න. ඒ කූඩේ තමයි තියෙන්නේ. කර තියාගෙන යන කුණු කද විවිධ තියන්නේ. වර්තමානයේ නැමැති දණ්ඩයි, පිටුපසින් අතීතයේ නැමැති කූඩයයි, ඉස්සරහින් අනාගතයේ නැමැති කූඩයයි දිනනවා. කුණු කදරයි යන ඕක තියන්න බිමි. ඊට පස්සේ ඉතින් අපි නිදහස්නේ. දැන් අකාලිකයි. මට අතීතෙත් නැහැ, අනාගතෙත් නැහැ, වර්තමානයේ දණ්ඩත් වර්තමානයේත් නැහැ. දැන් නිදහසේ යනවා. දැන් ඔන්න ශ්‍රමණ. මේ මනසින් නිදහස් වුණා. එයා තමයි ශ්‍රමණයා. මනසින් නිදහස් වුනේ නැත්නම් එයා ශ්‍රමණෙක් නෙමෙයි. ශ්‍රමණෙක් වෙන්න නම් මනසින් නිදහස් වෙන්න ඕනේ. ඇඳුම මුමක් කුමක් වුණත්, භාව රූපයෙන් ස්ත්‍රියක් වුණත්, පුරුෂයෙක් වුණත්, තරුණ කෙනෙක්, මහලු කෙනෙක් මොනම තත්වයක හිටියත් ඒ ඕනම කෙනෙක් ශ්‍රමණෙක් වෙනවා මේ මනසින් නිදහස් වෙනවත් එක්කම. දැන් මේක ගැඹීර කාරණයක් නිසා ක්‍රමානුකූලව උපමා උපමේය යොදාගෙන බොහොම සරලව මේක සමීප කරන්නයි හදන්නේ. නැත්තම් මේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියනකොට මේ ඔක්කොම ටික කියවලා ඉවරයි. නමුත් තේරුණාද? තේරුන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? තේරුම් ගන්නවා කියන ක්‍රමයට තේරුම් ගන්න බැරි දෙයක් මේක. තේරුම් ගන්නවා කියන ක්‍රමය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අතීත, අනාගත, වර්තමාන, ආකල්ප, දෘෂ්ටි, සංකල්ප තිබිය යුතුයි. තේරුම් ගන්න නම් යමක්. එහෙමනම් යම් දෙයකට අපි මේ කියන පංච උපාදානස්කන්ධයත් අතීත, අනාගත, වර්තමානයත්, දෘෂ්ටියත්, සංකල්පයත් පෝල යමක් දුන්නොත් පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔබ තුල වෛරය උද්දීපනය කරවන්න ලේසියි. ධර්මයේ උද්දීපනය කරන්න හරි අමාරු. මේ රටේ එක්තරා විප්ලවකාරී පුජ්‍යලේ මුළු රටේම ඉන්න තරුණයන්ගේ මනස ද්වේෂයෙන් උද්දීපනය කරේ දේශනා කීපයක් කළා. දේශනා හතර පහක් කරනකොට මුළු රටම විප්ලවකාරී මිනිස්සු බවට පත් වුණා. එනිසා බුදුහාමුදුරුවෝ කෙරෙහි වෛරය ඇති කරවන්නත් පුළුවන්. ඒක හිතනවා තමන්ගේ ආගමේ කියලා සමහර අය. ඒක වෙන්නේ. තවත් ජාතියක් කෙරෙහි වෛරය ඇති කරවන්න පුළුවන්. නේද? ඒ අය කරන්නේ මෙහෙමයි අපිත් මෙහෙම කරන්න ඕන කියලා වෙන්නත් පුළුවන්. මම නම් කියන්නේ සියලු දෙනාටම මේ සත්‍ය කියා දිය යුතුයි. ඒ කියන්නේ ඕන කෙනෙකුට ඕන ආගමක් අදහන්න ඕන දර්ශනයක් අදහන්න ඕනේ කියන අඥාන මතේ මා නැහැ. බුදුරජාණන් වහන්සේත් ඒ තැන හිටියේ නේ. මිත්‍යා දෘෂ්ටිකය සම්මා දිට්ඨියට පත් කළ යුතුයි. මානවයට හිරිහැර, ලෝකයට හිරිහැර, තමන්ට හිරිහැර. දැන් අපේ එක මහාචාර්යවරයෙක් මට පහුගිය දවසේ කිව්වා මුස්ලිම් ආගමේ වැඩිම හිරිහැර ලබන්නේ පිටස්තරය නෙමෙයි කිව්වා. මුස්ලිම් ආගම ඇතුළෙම ඉන්නයි කිව්වා. ඒ ආගම නිසා හිරිහැරයට ලක් වෙන්නේ ඒ කාන්තාව, ඒ පිරිමි, ඒ අය. ඊළඟට කිව්වලු දෙවෙනි කොටස හැටියට කිව්වා ලෝකේ අනිත් අය හිරිහැරයට ලක් වෙන්නේ. බුද්ධ ආගම ඇතුළෙත් හිරිහැරයට විශාල වශයෙන් ලක් වෙනවා. බුද්ධ ආගමේ වැරදි ලෙස හඳුන්වලා දීපු ආකල්ප නිසා මිනිසුන්ගේ අද පෞරුෂය නැති වෙලා තියෙනවා. හැබැයි මිනිසුන්ට අපි උගන්වනවා නෙමේ පාපිස්සක් වගේ ඉන්න කියලා. ඒ කියන්නේ දියාරු කැඳ හැලි නිර්මාණය කරන්නේ. මිනිසුන්ට පාපිස්සක් වගේ ඉන්නලු. මටත් දවසක් මහත්තයෙක් කිව්වා හාමුදුරනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන පාපිස්සක් වගේ ඉන්න නේද කියලා. මම නම් කිව්වා බුදුහාමුදුරුවෝ නෙමෙයි බුදුහාමුදුරුවෝගේ තාත්තා කිව්වත් මං නම් ඉන්නේ ඔටුන්නක් වගේ කියලා. මොකද මට ඉන්න බෑ පාපිස්සක් වගේ කියලා. අනිත් එක මේ එයා මට පාපිස්සක් වගේ ඉන්න කියලා කියන්නේ මොකටද? එයාට පය පිහිද ගන්න. එහෙනම් එයාත් ඉන්න බෑ පාපිස්සක් වගේ. ඉතින් අපි කාටද මේ පාපිස්සක් වෙන්නේ? තව කෙනෙකුට පය පිහිදන්න? අපි හිම වෙන්න ඕනද? නේද? දැන් අපිට කවුරු හරි කියනවා නම් පාපිස්සක් වෙන්න කියලා. මොකද්ද ඒක ඇතුළේ තියෙන පරමාර්ථය? එයාට කකුල පිහිද ගන්න. නැත්නම් ඉතින් පාපිස්සක් මොකටද? ඉතින් ඕකම හිතන්න ඕනනේ ඩිංගා. නේද? එහෙම නිහතමානී වෙන්න ගියාම ඒ විදිහට අපි නිර්මාණය කරලා තියෙන හීනමාන සමාජයක්. ඇත්ත වශයෙන්ම බෞද්ධ හීනමානයි. ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන වැලියු එක අගේ හරිම අඩුයි. ඒකයි අද ගෘහසේවිකාව නිර්මාණය වෙන්නේ. නැත්තම් අභිමානයක් තියෙන මිනිස්සේ කියනවද තමන්ගේ බිරිඳ වළං හොදන්නේ? නොදන්න රටකට. අභිමානයක් තියෙන ගැහණියෙක් කියනවද මේ තැන් තැන් වල වළං හොදන්නේ මේ නන්නාඳුරන තැන් වල? මේ දන්න අහල පහල වලව්වට හරි කොහෙට හරි ගිහිල්ලා වැඩ කළාට කමන්නේ. අපේ හිතවත් මිනිස්සේ අපේ මිනිස්සේ මේ කියලා එහෙම වැඩක් කළාට කමන්නේ. මේ අගක් මුලක් දන්නේ දැක්කේ නැති කොහේ ගිනිල්ල දානවද කොතින්ද ගිනිල්ල දානවද කියලාවත් දන්නේ නැති පිටසක්වලකට යනවා වගේ වැඩ කරනවද මිනිස්සු කරන්නේ? ඒ කොහොම කරන්නේ? හීනමානේ බුද්ධාගම වතුරෝපු නිසා. මේ සිංහල ජාතියේ විනාශයට බුද්ධාගම වග කියන්න ඕන. රේඩියෝ දාගෙන ඔක්කොම හාමුදුරුවෝ කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ මනස කඩා වැට්ටුවා. මිනිස්සුන්ට කිසි දෙයකට ආස කරන්න ඉඩ දුන්නේ නැහැ. මිනිසුන්ට ගේ දොර හදන්න කිව්වේ නෑ, මුදල් ඉතිරි කරන්න කිව්වේ නෑ, කලමනාකරණය කියන්න කිව්වේ නෑ, ලස්සනට ඉන්න, සුවඳ ගහන්න ඉන්න, ප්‍රසන්නව ඉන්න, ගෙවල් පිරිසුදුව තියාගෙන ඉන්න, ඈ දරුවන්ට බිරිඳට ආදරය කරන්න ඒව මොකුත් කියලා දුන්නේ නෑ. ඉතාම අඩුයි. පොඩි පොඩි ටිකක් ඉතින් මාතා පිතූ පට්ටානංගේ පොඩි දෙකක් තුනක් කිව්වට එහෙම හරියන්නේ. විශාල පරාසයක් තියෙනවා ජීවිතයක් තුළ. ඒ නිසා අපිට බුද්ධිමේ ආක්‍රමණයක් තුල වැරද්දුව යම් තැනක ඒ වැරදීම මේ තියෙන මේ දක්වාම තියෙනවා. ඒ වැරදිච්ච දේ තාම තියෙනවා. පදේ ගහනෝ ගහනෝ එක්කෙනෙකුටවත් නටා ගන්න බැරි වෙලා තියෙනවා. පදේ හොයා ගන්න බැරි වෙලා තියෙනවා. කියන අය දන්නෙත් නැහැ, අහන අය දන්නෙත් නැහැ මොනව කියනවද කියලා. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා ලෞකික ජීවිතයේ දර්ශනය කියන්නේ එකක්. ඒ වගේම අධ්‍යාත්මික ජීවිතයේ දර්ශනය කියන්නේ තව එකක්. මනුස්සෙක් දෘෂ්ටිගත විය යුතු නෑ. සත්‍ය හා අසත්‍ය මනාව තේරුම් අරගෙන ඊට මුහුණ දීලා ක්‍රියා කළ යුතුයි. ඔය පංසල් කියන්නේ මේ බුද්ධාගමේ දෙයක් නෙමෙයි. ඕක ඉන්දියාවේ හැම ආගමක් අතරම පැතිරිච්ච ප්‍රධාන සිද්ධාන්ත කාරණා ටිකක්. එදා තිබුණු රාජ්‍ය නීතියක්. ඕකෙන් නිවන් දකින්න හැකියාවකුත් නැහැ. පංසල් කියන එක ඒක විනයක් හැටියට ජීවිතේ මිනිස්සු ළඟ තියෙන්න ඕන. හැබැයි ඉතින් ඕකෙන් නිවන් දකින්න බෑ. ඒක මිනිස්සුන්ගේ සමාජික විනයක් හැටියට ඒක තිබුණාවේ. ඒකෙන් මහා මෙරක් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක යාපෝට් එකෙත් තියෙනවා පන්සල්. තව තව කම්මල් වලත් තියෙනවා පන්සල් ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඒක නිවන් දකින්න නෙමෙයි. ඒක භෞතික විනයක්. දැන් පාරේ තියෙන ඉරි ටික පිළිපැද්දයි කියලා වැඩක් නැහැ. අපේ ඉලක්කයකට අපි ගමනක් යන්නේ නැත්තම් පාරට බහින්නේ අපි ඉරි පිළිපදින්න නෙමෙයි, ගමනක් යන්න. ඒ ගමනක් යන අතරේ අපි ඉරි කපා ගන්න නැතුව නේද, දඩකොළ ලියා ගන්න නැතුව, කලර් ලයිට් කඩන්න නැතුව අපි යනවා. නමුත් අපි පාරට බහින්නේ මේ ඉරි පිළිපදින්න නෙමෙයි, ගමනක් යන්න. ඒ වගේ අපි බෞද්ධ පින්වතුනුත් එන්න ඕන මේ නිවන් මඟ යන්න එනවා මිසක්, නිවන් ධර්මයේ හොයාගෙන යන්න එනවා මිසක්, මේ පන්තිල් රකින්නවත් වෙන මොකක් හක් කරන්නේ නෙමෙයි එන්න ඕන. ඒක රැකෙන්න ඕන ගමන යද්දී. මොකද නැත්නම් ඒ ගමනට බාධක වෙන බැරියර්ස් හැටියට මම ඒව පෙන්වන්නේ, මේ මාර්ග නීති හැටියට. ඒක රකින්න, ඒක අපේ ආරක්ෂාවට දීලා තියෙන්නේ. හැබැයි ඒව රැක්කයි කියලා ගමන ප්‍රයත්නක වෙන්නේ. ඉතින් පින්නතුන් ජීවිතය ගැන ඔබටම හඳුන ගන්න පුළුවන්, නිතරම ඔබේ ජීවිතය ඔබට කියව ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ සැබෑ නියුණු සැනසුණු තන ඔබම සොයාගත යුතුයි. ඒ ආකල්පයකට, ඒ කර්මයකට, ඒ දෙවියෙකුට, භූතයෙකුට, මලපෙරේතයෙකුට දෙන්නේ නැතුව ඔබම ඒ වගකීම බාරගන්න, ඒක බාර අරගෙන ඔබේ ජීවිතයේ සැනසීම ඔබ සොයා යන්න. ඔබට එක් මොහොතක, එක් දවසක මේ දෘෂ්ටිවලින් විනිර්මුක්ත වූ, නිදහස් වූ සාන්ත ගුණය ඔබ තුල පහළ වේවි. නොසිඳෙන විදියට, නොකැටෙන විදියට ඒ අයගේ තියෙන බුද්ධිමය බලය, ශක්තිය අනුව ඒ සත්‍ය අවබෝධ කර ගැනීමට හැම දිනාටම වඩ වඩා සද්ධර්මයම ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් අද වැඩසටහන අපේ අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.